අපිට යම් අසාධාරණයක් කියන එක අපි පිළිගන්නවා. මොකද අපිට අසාධාරණයක් වෙනවා. අපිට තනි ආණ්ඩුවක් තිබුණා නම් මීට වඩා බලතල තියෙනවා, පාවිච්චි කරන්න පුළුවන්, අපේ ඉන්න පුළුවන් කමක් තිබුණා. නමුත් මෙතෙන්දී අපි අවුරුද්දයකට මේ කටයුත්ත අපි කළා. අපි බලනවා අත්හදා බැලීමක්. මොකද මේ රටේ තිබුණා සමගි පෙරමු ආණ්ඩු, හත් අවුල් ආණ්ඩු, ඉතිහාසයේ පළවෙනි වතාවට, ලෝකේ පළවෙනි වතාවට මෙවැනි ආණ්ඩුවක් තුලින් ඉදිරි අවුරුද්දක තුල අපිට යන්න පුළුවන් කියනකොට අපි යම් ආපස්සට අපේ කකුලක් ආපස්සට අරගෙන අපි කටයුතු කරන්න සූදානම්. ඔව්, අවුරුදු දෙකෙන් පස්සේ මොකද වෙන්නේ කියලා ඔබට කෙටි උත්තර දෙන්න පුළුවන්. අපි බලනවා මේ වැඩ පිළිවෙල ඉස්ත්‍රියට යන්න පුළුවන් නම් අපි යනවා.